අත්තක්ක ගෙඩියට බියර ටින් එකක් අරගෙන වතුර බෝතල් තුනක් දානවා. බියර ටින් එකේ වතුර බෝතල් තුනක් දානවා. තුනක් දාලා වත්තක්ක ගෙඩියට ස්ප්‍රේ කරනවා. ස්ප්‍රේ කරාම වත්තක්ක ගෙඩිය සති දෙකක් යනකොට හොඳට මහත් වෙලා ලොකු වෙනවා වත්තක්ක ගෙඩිය. නාලක අපි කතාවට කියන්නේ වට්ටක්කත් මාළුවක්ද කියලා. අපිට විශ්වාසයක් තිබුණා මේ වට්ටක්ක ගෙඩියත් ගෙඩියවත් මේ එළවලු අතරින් එක්තරා විදිහකට රසායනික ද්‍රව්‍ය වලින් වියුක්තව වෙන්ව නැත්තම් ඒවයින් තොරව අපට බයක් සැකක් නැතුව ආහාරයට ගන්න පුළුවන් කියලා. හැබැයි මේ වන විට වට්ටක්කා ගෙඩියටත් අර සන්තැසියමත් වෙලා තිබෙන්නේ එක්තරා බීර වර්ගයක් නැත්තම් ඔබ දන්නවා බිය කියන මත්පානය. ඉතින් මේ බියර් භාවිත කරමින් තමයි සාමාන්‍යයෙන් වට්ටක්කා ගෙඩියක් ලොකු කරගන්නට, මොකද ප්‍රමාණය ලොකුනාට පස්සේ උන්ට අවශ්‍ය වෙන්නේ බර ප්‍රමාණය වැඩි කර ගැනීම. අප තමයි ශරීරය ගැන හිතන්නේ. ඉතින් ගොවියන්ගේ පැත්තෙන් අපට දොසක් කියන්නත් බෑ. මොකද උන්ට යම් විකල්පයක් තිබිය යුතුයි නාලක. මොකද ඔවුනුත් ජීවිතේ සරි කරගන්නේ මේ ගොවිතැන නිසාවෙන්. දැන් බුද්ධි බරපතල අවධානම් වෙලා තිබෙන්නේ ලංකාවේ පාරිභෝගිකයන්ට. අපි ගිහිල්ලා වෙළඳපොළෙන් වට්ටක්කා ගෙඩියක් ගන්නකොට අපි හොයලා බලන්නේ නැහැ මේ වට්ටක්කා ගෙඩිය කෘතිමව හදපු වට්ටක්කා ගෙඩියක්ද කියලා. එතකොට අපි අපේ ශරීරයට තමයි අහිතකර දෙයක් වෙනවා නම් සිද්ධ වෙන්නේ. ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදු වෙලා නැහැ. ඒක බරපතල අවධානමක්. එතකොට ලංකාවේ කෘෂිකර්මාන්තයේ යෙදෙන මිනිස්සු වගේම කෘෂිකර්මාන්තයේ මත යැපෙන මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවනේ. එතකොට අපි පාරිභෝගිකයෝ විදිහට වෙළඳපොළට ගිහිල්ලා ඇත්තටම වහජාති තමයි අරගෙන අපි පරිභෝජනය කරන්නේ. ඒක මේ රටේ හෙට දවස වෙනුවෙන් සිය පාරක් හිතන්න වෙන කාරණාවක් බුද්ධි.